ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි දේශානී නෝනා මහත්මිය මේ තමන්ගේ හිතවන්ත හැම දෙනෙක්ම සම්බන්ධ කරගෙන ඊටාම වටිනා ලස්සන පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්චමස්ථාව මේ පින්කමේ පදනම මූලික අරමුණ ගත්තොතින් ඒ තමයි කළගුණ සැලකීම කියන අරමුණ ඇතුවයි මේ පින්කම කරන්නේ ඔබ දන්නවා අප මේ ලෝකයේ කළගුණ සලකන අතරින් ප්‍රධානම දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. අපි කොයිතරම් දුරට ගුණවත්ද කියලා සත්පුරුෂ ලෝකයා බලන ප්‍රධානතම මිනුම් දණ්ඩ තමයි අපි අපේ අම්මට තාත්තට සලකන ආකාරය. ඉතින් ඔබ දන්නවා අප මේ ලෝකයේ මේ විදියට දෙපයින් හිටගෙන ඉන්නේ අපේ අම්මා තාත්තා හින්දා. එනිසා ගුණවන්ත දරුවන්ට දිනපතාම තමන්ගේ අම්මා තාත්තා දෙන්න සිහිපත් වෙන්නට ඕන. එයයි ජීවත් වෙනෝ නම් එයට උදව්පකාර කරන්නට ඕන, රැක බලා ගන්නට ඕන. එය සතුට වෙන විදිහට ජීවත් වෙන්නට ඕන. එය මේ ගිහිලා නම් කලින් කලට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඕන. මේක තමයි සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක යම්තා ගුණධම් සත්පුරුෂ ධම් කියලා දේවල් කියනවා නම් ඒ සියල්ලකගේම පදනම මේ කළගුණ සැලකීම කියන කාරණය. මේක සරල දෙයක් නෙවෙයි පින්වතුනි. මේක ඉතාම පුළුල් විග්‍රහයක් මේ බුදුහාමර මේ කරන්නේ. එතකොට මේ දෙමව්පියන්ට කළගුණ සලකන්නට අද මේ යොදාගත් පින්කමත් බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පවත්වලා ස්වාමින් වහන්සේලාට දානය පූජා කළා. ඒ කරපු කාරණයක් කළගුණ සැලකීමක්මයි. මේ ලෝකයට මෙතරම් වටිනා දහමක් අනාවරණය කළ දීපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වන්න ඕන කියන හැඟීම එකතකින් කළගුණ සැලකීමක්. අනිත් අතින් ඒ සම්බුද්ධ ධම සේවත් 25ක් රැගෙන ආපු ස්වාමින් වහන්සේල වෙනුවෙන් උපස්ථාන කරන්න ඕන කියන කාරණයත් කළගුණ සැලකීම කියන කාරණයටමයි තියෙන්නේ. අප කළගුණ සැලකන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අපට උදව්පකාර කරපු අයට අපි භෞතික වශයෙන් සැලකනවා. ආහාර පාන වලින් හෝ යම් කිසි ද්‍රව්‍යකින් සලකන එක. අනිත් දේ තමයි ඒ අපට උදව්පකාර කළ අයගේ සිතෙන්ගේ සිතෙහි යම් කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් අන්නේ බලාපොරොත්තුව ඉෂ්ට කළ දෙමත් කළගුණ සැලකීමක්ම වෙනවා. දරුවන් හදන දෙමව්පියන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පඬිතා කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ දෙමව්පියන්ට වඩා සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන් දියුණු දරුවන් නිර්මාණය වෙනවා දකින්නටයි විශේෂයෙන් බෞද්ධ අම්මල තාත්තල කැමති. ඉතින් මේ අම්මල තාත්තල බලාපොරොත්තු වන ආකාරයට අපි සිල්වත්ව ගුණවත්ව විශේෂයෙන් මේ සම්බුදු දහම තුළ අපි පින්කම් කරනකොට ඒක එකතකින් අම්මල තාත්තලට කළුණ සැලකීමක් වෙනවා. අනිත්තකින් බුදුරජාණන් වහන්සේත් අපෙන් බලාපොරොත්තු වුණේ මේ ධර්මය අසා දැනගෙන ඒ දහම හැකි තාක් දුරට අපේ ජීවිතයට සම්බන්ධ කරලීමයි උන්වහන්සේ අපේක්ෂා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට කරන ලොකුම උපකාරය වෙන්නේ මේ ධර්මයේ හැසිරීමමයි. මෙන්න මේ කාරණයේදී ඔබ මේ දීපු දාණය ඉතාම වැදගත් කාරණයක්. පින්නතුනි දාණය කියන එක සරල දෙයක් කියලා හිතන්නට එපා. අපිට හිතෙන ඕන කෙනෙකුට දානයක් දෙන්න පුළුවන් කියලා. නමුත් බුදුදහමේ හැටියට එහෙම අර්ථවත් විදිහට දානයක් දෙන එක ලේසි නෑ. ඒ සඳහා හොඳ අවබෝධයක් තියෙනට ඕන. භාගතුන් වහන්සේ දේශනා කළා දානං යුද්ධංච සමානමාහෝ කියලා. දානය යුද්ධයක් හා සමානයි කියලා. ලොකු අභ්‍යන්තරයේ අපි කෙලෙස් සමග ලොකු යුද්ධයක් කරලා දානය දෙන්නේ. ඒ වගේම දානය අර්ථවත් විදිහට සිදු කරන ආකාරයත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු ගිහි ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේගෙන් සමග කතා කරන වෙලාවේදී උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද මේ ප්‍රශ්නය? ඔබ දානය දෙන්නේ කොහොමද? කොයි ආකාරයෙන්ද? කොයි වගේ දේවල්ද ඔබ දෙන්නේ? කුඩා දෙයක්ද ලොකු දෙයක්ද දෙන්නේ කියලා ඇහුවා. මේ අවස්ථාවේදී මේ සිටුවරය සඳහන් කරන ස්වාමීනි මම දන් දෙන්නේ සුණු සහල් බතුයි මිරිස් හොදයි එකයි මම දාන දෙන්නේ කියලා. මේ කලින් ලොකු දාන දීපු කෙනෙක් දැන් මේ දුක්පත් වෙච්ච නිසා උට හොඟා දාන දෙන්න බෑ. දෙන්න පුළුවන් අවම ආහාරය තමයි දිලිඳුම කෙනෙක්ගේ දුක්පත්ම බත්පද තමයි මේ කියන්නේ. සුණු සහල් බතුයි කාණි හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ඉතාම වැදගත් ප්‍රකාශයක් කළා. මොකද මේ ප්‍රකාශය? සිතතුමනි, දැන් මේ පින්තුණෙන් ඇහුවොත් මේ වගේ දානයක් දෙන එක හොඳයිද නරකයිද කියලා ඔබගේ උත්තරේ මොකද්ද? අනේ අපි නම් එහෙම දාන දෙන්නේ නැහැ කවදාවත් කියලා තමයි කියන්නේ නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරන්නේ? සිතතුමනි, ඔබ දෙන්නේ ලොකු දෙයක්ද කුඩා දෙයක්ද කියන කඩාල නැහැ. ඒ දානයක් දීමේදී තියෙන ලක්ෂණ දෙනවා. ඇතැමිට දිලිඳු කෙනෙකුට මීට වඩා දී ගන්න දෙයක් නැහැ. අපි දන්නවා ඇතැමිට අපි පින්ඩපාත ගිහිව අවස්ථා තියෙනවා. සමහර දිලිඳු අය පාත්‍රයට බෙදන්නේ ඇතැමිට ගෙදර තියෙන සීනි ටික. ඇතැමිට විස්කෝත්තා. මේ කුඩා දෙයක් තමයි දෙනියට දෙන්න පුළුවන් උපරිම දේ තමයි දෙන්නේ. බුදුහාමුදුරු සඳහන් කරනවා සිරතොමනි දෙන්නේ ලොකු දෙයක්ද කුඩා දෙයක්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ඒ අදාළ වෙන්නේ කොහොමද තමන්ගේ අභ්‍යන්තරයේ මනසේ වෙලාවේ සකස් කරගෙන ඉන්නේ කියන කාරණය. මේ දෙකාරණා කිහිපයක් උන්වහන්සේ සඳහන් කළා. සක්කච්ඡන් දානන්දේති, සහත්තන් දානන්දේති, චිත්තකත්වා දානන්දේති, ආගමන දිට්ඨිකෝදේති, අනපවිද්දන් දානන්දේති. මේ ආදී කාරණා ටිකක් දේශනා කළා. තමා කුඩා දෙයක් දොන්නත්, ලොකු දෙයක් දොන්නත්, ඒ දෙය දෙන අවස්ථාවේදී සක්කච්ඡම් මනාව සකසලා දෙන්නට ඕන. සහත්තන් දේති, දෑතීම දෙන්නට ඕන. චිත්තකත්වා දේති, ගෞරවයෙන් අලංකාරවත් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහාගෙන දෙන්නට ඕන. යෙදීමෙන් තමන්ට කුසලයක් වෙනවා කියන විශ්වාසය තමන් හිතේ තියෙන්නට ඕන. අනපවිද්දන් දානන් දේති, නිතර නිතර දානය පුරුදු කරන්න ඕන කියන කාරණේ. මෙන්න මේ කරුණ තමයි දානෙහි බර වැඩි වෙන්න හේතුව. දානෙ කොයිතරම් බරට තමා ඔසවාගෙන එනවද කියන එක නෙවෙයි දානි ආනිසංස තීරණය වෙන්නේ. මෙන්න මේ කරුණ වලින් කොච්චර කැප වෙලා තමා දාන දෙනවාද කියන කාරණය. මෙන්න මෙතෙන්දි සුවිශේෂ කාරණයක් සඳහන් කරනවා. මේ ලක්ෂණ වලින් දන් දෙනකොට සත්පුරුෂයන් මුණ ගැහෙනවා අපට. මේ ලක්ෂණ නැතුව අපි දන් දීලා අපට පිනක් කරගන්න පුළුවන්. හැබැයි නියම සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ නැහැ. සැබෑ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් දාන දෙනකොට. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපට මොකද ලැබෙන්නේ? ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපට සත්පුරුෂ දහමක්, සද්ධර්මයක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දානේ නැමැති දොරටුවෙන් ඇතුළු වෙනකොට සත්පුරුෂයන් මුණ ගැහෙනවා. ඒ සත්පුරුෂයන් විසින් සද්ධර්මය අහන්නට ලැබෙනවා. ඒ සද්ධර්මෙ වෙතින් ඒ තමා ඇතුළුණු ඒ ස්ථානයේ තමන්ට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ටිකෙන් ටික පේන ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ඔහුට අහන්නට ලැබෙනවා. සද්ධර්මයේ ගුණ, ධර්මය කියන්නේ මොකද්ද කියන එක අහන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ධම්ම ගනුගමනය කරපු ස්වාමින් වහන්සේලාගේ ගුණ අහන්නට ලැබෙනවා. මෙන්න මේ දෙකෙන් එනම තමා ශ්‍රද්ධාවට පත් වෙනවා. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනි ආශිර්වාදයෙන් තමගේ ජීවිතයට ලොකු ආලෝකයක් සපයා ගන්නවා. දැන් බලන්න අර මුලින්ම කලගුණ සැලකීම කියන ගුණයෙන් ආරම්භ වෙලා දානෙ ඔස්සේ ආපු කෙනා සද්ධර්මයේ ශ්‍රවණය කළා කල්යාණ මිත්‍රයන් වෙතින් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන හඳුනාගත්තට පස්සේ ඔහුට ජීවිතයේ අලුත් පැත්තක්, අලුත් ඇසක් ලැබෙනවා ලෝකයේ දෙස බලන්නට. ඔහුට මුලින්ම තේන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට මං කොයිතරම් භාග්‍යවන්ත, පුණ්‍යවන්ත කෙනෙක්ද? මනුස්ස ලෝකයේ ආත්ම භාවයක් ලැබීම, මනා බුද්ධියක් ඇතුව ඉපදෙන්නට ලැබීම, පින්වන්ත සැදැහැවත් දෙමෝපියන් ලැබීම, සම්බුද්ධෝත්පාද කාලයක් ලැබීම, ක්ෂණ සම්පත්තිය, මේ සියලුම කරුණු එකට මුණ ගැහෙච්ච අවස්ථාව කොයිතරම් දුර්ලභ, භාග්‍ය සම්පන්න, වාසනාවන්ත අවස්ථාවක්ද කියන එක ඔහුට පේන ගන්නවා. මෙන්න මේ අවබෝධය සමගම වඩ වඩාත්ම හෝ දහමෙන් ආලෝකය ලබා ගන්නවා. ඔහුට ලෝකයේ පේනවා බොහෝ දෙනෙක් ගමන් කරන මාර්ගය පේනවා. ලෝකේ ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකේ යන විදියට යන ආකාරය. ඒකට කියන අනුසෝතගාමී කියලා. ඒ අනුසෝතගාමී මාර්ගයේ ගියොත් මොකද වෙන්නේ? අපිට ටික කාලක් කලක් රූපේ ලක්ෂණට තියෙනකන්, ඥාති මිත්‍රාදීන් ළඟ ඉන්නකන් සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අවුරුදු 40 පරිනකොට ටිකෙන් ටික තමා බියපත් වෙනකොට, ටිකෙන් ටික තමාගේ ළඟ හිටිය ඥාතීන් බියව වෙනකොට, තමන්ගේ රූපේ ටිකෙන් ටික වෙනස් වෙනකොට, තමා ඉන්න රැකියාවෙන් ටිකෙන් ටික විස්රාම යන්න වෙනකොට, අර තමා බලාපොරොත්තුණු ලෝකයේ බිඳ වැටෙන ආකාරය තමන්ගේ දැස ඉදිරිපිටදීම තමන්ට පේනවා. අපි ගොඩාක් කාලයක් පටන් උත්සාහ කළේ සතුට වැඩි වෙන ලෝකයකට යන්නට. නමුත් මේ අනුසෝතගාමි මාවතොස්සේ ගිහිපු ලෝකයට කවදාවත් සතුට එන්නේ වැඩි වෙන්නේ නැහැ. එන්නේ නැන සතුට අඩු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පටිසෝතගාමි ධහම. උඩුගම් බලයන් ධහම. අන්නේ උඩුගම් බලයන් ධහමේදී බුදුරජාණන් වහන්සේගෙන් මේ ලැබෙන සද්ධර්ම ප්‍රතිලාභයෙන් අපි දන්නවා මේ අපේ ශරීරයේ මහලු වෙද්දී අපේ ළඟම ඥාතීන් බියව වෙද්දී දුකටපත් නොවන ආකාරයට එන්නෙන්නම සතුට දිනු වෙන මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අන්නේ මාර්ගයේදී අපි එක පැත්තකින් දානය පුරුදු කරනකොට ඒ දානය ආනිසංස පේනකොට එතනින් නවතින්නේ නැහැ, තව ටිකක් ඉදිරියට යනවා, සිල්වන්ත වෙනවා. හැකිතාක් දුරට කායික වාචික සංවරය ඇති කරගන්නවා. සීලයේ ආනිසංස උට පේන ගන්නවා. නිත්‍ය සීලේ වන පංච සීල ආරක්ෂා කරනකොට අපිට පින්නොතිනි කොච්චර සැහැල්ලුවක්ද, කොච්චරම් කරදර වලින් අපිට නිදහස් වෙන්න පුළන්ද මේ ජීවිතේම, කොයිතරම් විසරදව අභිමානව නිර්මයව අපිට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්ද. අන්නේ සීලෙන ආනිසංස පේනකොට තවත් ඔහු ඉදිරියට යනවා. ඔහු ටිකෙන් ටික හිත සමාධිමත් කරගන්නවා. මේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක තබා ගන්නට උත්සාහ කරනවා. සමත භාවනාවක් උපයෝගී කරගෙන බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, මෙන්න මේ වගේ භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන ඔහු ටිකෙන් ටික තමාගේ සිත එක අරමුණක තියාගන්න උත්සාහ කරනවා. හිත සමාධිමත් කරගන්නට, හිත කාමචන්ද ආදී නීවරණ වලින් දුරු කරගන්නට උත්සාහ කරනවා. මෙන්න මේත් එක මොහොත අර භෞතික දේවල්ට වඩා ඉහළ දෙයක් තමාගේ ජීවිතේ එන්න එන්නම පිරෙන බවක් තමන්ට පේනවා. මෙහෙම ගත කරන ජීවිතය තුළ තමන්ගේ ජීවිත කාලය තුර කරපු දානමය වශයෙන්, සීලමය වශයෙන් කරපු පින්කම් තමන්ට නිතර නිතර මතක් වෙනවා. දැන් ජීවිතයක මේ දේවල් සිහි කරන්න නැත්නම් තමයි බොහෝ දෙනෙක් දුකටපත් වෙන්නේ. නමුත් ඔබට ඔබ ජීවිත කාලය පුරා කරපු දාන ආදී පින්දහම්, දෙමව්පියන් සලකපු ආකාරය, ස්වාමීන් වහන්සේලාට කරපු උපස්ථාන, විහෙර විහාරස්ථාන සඳහා කරපු අනුග්‍රහ, මේ ඔබේ සිතට නිතර නිතර මෙනවා. මේ හැම දෙයක්ම පින්නතුනේ භාවනා කමඨහන් විදියට සඳහන් කරලා තියෙනවා. අපි දීපු දානය ගැන සිහිපත් කරන එක ඒක භාවනාවක්, ඒක චාගානුසති භාවනාව. අපි කළා වූ සීලමය පින්කම් ගැන සිහි කරන එක ඒකත් භාවනාවක්, සීලානුසති භාවනාව. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන වෙලාව උදේක් දානය විතරක් නෙවෙයි ඒක. ඒක බුද්ධානුසති භාවනාවකුත් වෙනවා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය සකස් කරන වෙලාව උදේක් සාංගික දානයක් විතරක් නෙවෙයි. ඒක සංඝානුසති භාවනාවකුත් වෙනවා. මෙන්න මේ විදියට සමත කමඨහන් ටිකෙන් ටික තමාගේ සිතේ දියුණු වෙනවා. අන්නේ දියුණුවමත් එක්කම වඩ වඩාත්ම තමා ධර්මයට ගැඹුරට ටිකෙන් ටික පිවිසෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සම්මුද සාසන උපමා කළේ සාගරයකට. වරක් එක්තරා අසුරේන්ද්‍රයෙකුට බුදුහාමර දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස මේ ශාසනයට කැමති වෙන්නේ ඇයි, මේ ශාසනයේ සිත්තලවා වාසය කරන්නේ ඇයි කියන හේතු සඳහන් කරන අවස්ථාවේදී එක කාරණයක් ඉදිරිය සඳහන් කළේ. මේ ශාසනය හරියට මහා සාගරය වගේ. මහා සාගරයේ පතුලෙහි ඉතාම වටිනා මුතු මැණික් වෙරළු මිණි ආදී ඉතාම අගනා සම්පත් මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනය ඇමති මහා සයුරෙහි පතුලෙහි ඉතාම අනර්ග ධර්මයන් තැන්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, සතර සතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රධාන වීරය, සතර ඍද්ධිපාද, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පංච බල, සත්‍යබොජ්ජංග, ආරස්මිකක මාර්ග කියන මෙන්න මේ සත්‍යබොජ්ජංග ධර්ම සම්බුදු සසුන නැමැති මේ මහා සයුරෙහි තැන්පත් වෙලා තියෙනවා. සද්ධර්ම ප්‍රතිලාභය තුළින් අපි මේක හඳුනාගෙන ප්‍රධාන වශයෙන්ම සතර සතිපට්ඨානය තුළ වාසය කරනවා. අපේ ජීවිතය ගැන අවධානයෙන් ඉන්නවා. ශාරීරික ස්වභාවය මොකද්ද, ශරීරයට මොකද්ද වෙන්නේ කියන අවධානයෙන් ඉන්නවා. වේදනාවල් එනකොට වේදනාවේ ස්වභාවය ගැන අවධානයෙන් ඉන්නවා. සිත ගැන අවධානයෙන් ඉන්නවා. ධර්මතා ගැන, සිතිවිලි ගැන අවධානයෙන් ඉන්නවා. මෙන්න මේ සතර සතිපට්ඨානය තුල නැත්නම් කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට ඔහුගේ සිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වීමේ ප්‍රතිඵල විදියට ඔහුට පේනවා මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර තමයි අපේ සමස්ත ජීවිතය. මේක නিত্য ආත්ම දෙයක් නෙවෙයි. මේක හේතු ඇති කලී හටගෙන හේතු නිරුද්ධ වීමෙන් හැම වෙලාවෙම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා තේරෙනවා. අවසාන වශයෙන් ඔහු දකින්නේ සමස්ත ජීවිතය කියන්නේ මේ වර්තමානයේ සිටවිල්ලක් විතරයි. අතීත අත්දැකීම් සියල්ලක්ම නිරුද්ධ වෙලා අවසන්. අනාගතය තාම ඇවිල්ලා නැහැ. වර්තමානයේත් අපි මේ ඇසෙන් කනෙන් අපි යම් යම් අරමුණු අත් විඳිනවා කියලා කිව්වට අපි ඒව දැනගන්නේ මනසින්. මනසින් දැනගන්නකොට ඒ රූපේ නිරුද්ධ වෙලයි තියෙන්නේ. අවසාන විග්‍රහයේදී අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ වර්තමානයේ සිතක් විතරයි. අන්න ඒ සිත හරියට අපි සතිමත්ව තියාගත්තොතින්, ඒකේ අනිත්‍යතාවය හරියට දැක්කොතින්, ඒකේ අනාත්මතාවය දැක්කොතින් අපට මේ සියලුම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කරුණ ගැන දැඩි විශ්වාසයක් මෙතනට එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොව පහළ වෙච්ච නොනැති බුද්ධිමත් කෙනෙකු විසින් යමක් ප්‍රගුණ කරන්න තියෙනවා නම් ඒ ප්‍රගුණ කරන්න තියෙන ඉහළම දේ තමයි සමත විදර්ශනා කියන දෙක. පිසුදි මහරිග රචනා කරන්න හේතු වෙච්ච ජටා සූත්‍රය සඳහන් කරන ආකාරයට සීලය පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා විස්තර කරනවා. නොනැති කෙනා සිල්වත්ව සිත සහ ප්‍රඥාව කියන දෙක දිනු කරන්න ඕන කියලා. මේක තමයි සියලුම අභ්‍යන්තර සහ බාහිර ගැටලු වලින් ප්‍රශ්න වලින් නිදහස් වෙන මාර්ගය කියලා. කායික වාචික සංවරය ඇති කරගෙන හැකිතාන් දුරට හිත සමාධිමත් කර ගැනීමත්, ඒ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතව භික්ඛවේ යථාභූතං පජානාති කියපු ආකාරයට ස්කන්ධ ධාතු ආයතන නාම රූප කියන මෙන්න මේ විග්‍රහයේදී මේ අනිත්‍යතාවය දකින්නයි අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වන්නේ. මෙන්න මේ ගමන් මගේ ඉන්න කම්පින්නතුනි එන්න එන්නම තමන්ගේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. තමා දරුවෝ පෝෂණය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, රැකිරක්ෂා කරන කෙනෙක් වෙන්න පුළුවන්, යුතුයකම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කුමන දෙයකට ඒ සියල්ලක්ම සාර්ථකව කරන ගමන් ඔහු දන්නවා මේ කරන දේවල් වලින් නෙවෙයි නියම සතුට ලැබෙන්නේ, අවසාන වශයෙන් සතුට ලැබෙන්නේ. අපේ හිත කොයිතරම් දුරට මේ දහම තුල පවත්වා ගන්නවාද කියන කාරණය මත කියන එක ගැන උපරිම විශ්වාසය තියාගෙන ඒ ධර්මයේ ගැන දැඩි විශ්වාසයෙන් කටයුතු කරනවා. ඔහුගේ ඉහළම ඉලක්කය තමයි මේ ආධ්‍යාත්මික ඉලක්කය. ඒ තමයි තමාගේ ජීවිතෙන් වැඩිපුර ප්‍රමාණයක් මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සඳහා කැප කිරීම. මෙපමණටයි පින්නතුනි අපර ජීවිතයේ සැබෑ සතුට දිනු වෙන්නේ. මෙපමණටයි අපට සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ගමන් මගේ ගමන් කිරීම තමයි පින්නතුනි අපි ඇත්තටම කරගුණ සැලකීමෙන් ආරම්භ කරමු මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලෙහි ඉහළම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඒ නිසා අපි අම්මට තාත්තට සලකන ගමන්, එයාට මියගියට පින් දෙන ගමන්, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන ගමන් අපි දාණයෙන් ආරම්භ කළා සිල්වන්ත ජීවිත ගත කරගෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරලා අවසාන වශයෙන් සමත විදර්ශනා තුළ උපරිම ලෙස තමන්ගේ හිත පවත්වා ගන්නට අපි උත්සාහ ගනිමු. ඉතින් ඔබ ඊටාම සත්පුරුෂ පිරිසක්, නිතරම ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් කටයුතු කරන පිරිසක්, නිතර ඔවුන්ට ධර්මයෙන් උදව්පකාර කරගන්න පිරිසක්, තමන්ගේ දෙමව්පියන්ට සතුට වෙන විදියට වාසය කරන පිරිසක්, එනිසා ඒ ගැන හුඟක්ම සතුටට පත්වන්න. ඉතින් විශේෂයෙන්ම දේශානේ නෝනා පසුගිය කාලේ පුරාම හුඟා පින්කම් කළා. ඉතින් ඒ සියලුම පින්කම් ගැන හුඟා සතුටටපත් වෙන්න. ඉතින් ගිය අවුරුද්දේ කටින පින්කම් ආදී නොයෙක් පින්කම් වලට තමන්ගේ මේ අනිත් පිරිස සමග සහභාගී වෙලා ඒ කලාව සියලුම පින්කනොත් ඒ මියගේ පියතුමාට ආශිර්වාදයක් පිණිස, පුණ්‍ය ආනුමෝදනා පිණිස හේතු වෙනවා. ඉතින් පින්කම්ට සහභාගී වන ඔබ හැම දෙනාමත් හුඟා සතුටටපත් වන්න. ඔබේම දෑතින් ඔබේම නිවසේහි ඔබේම අම්ම තාත්තා වෙනුවෙන් කළා වූ පින්කමක් සේහිතලා උඟාක් මහිතේ සතුට, ශ්‍රද්ධාව, ප්‍රසාදේ දිනු කරගන්න. මේ සිද්ධ කරගත් සියලු පින්කමල ආනිසංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට අවුරුදු 3කට කලින් මිය ගිය ඒ ආදරණීය පියාණන් වහන්සේ පියසේන මාසාචි පියතුමායතුළු ඔබ නමින් මියගිය යම්තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දිනෙකම මේ රාය හොඳට සිහිපත් කරගන්න. ඉතින් අසන්ත මහත්මයාටත් තමන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කරගන්න පුළුවන්. අනිල් මහත්මයාතුළු අපේ ජෙස්ටන් සීයා නන්දමෑණියන්තුළු ඔබ හැම දිනාගේම නමින් මියගිය ඥාතීනුත් මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඒ අය හැම දිනෙකම සිහිපත් කරගන්නා ගමන් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන් දානමය පින්කම් සම්බුද්ධ පූජා ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පින්කමලානි සංසයෙන් ඒ ආදරණීය පියතුමායතුළු සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත්යේ යම්තාක් සත්‍යං වෙත්නම් පින් බලාපොරොත්තු වෙන් ඒ හැම දිනාමත් මේ පින්කම දැක සතුටු වෙත්වා. විශේෂයෙන් පසුගිය වසර දෙකක කාලය තුළ මේ කොරෝනා රෝගයෙන් මිය ගිහිල්ලා යම්තාක් පිරිසක් ලෝකයේ සසර කොතනක පින් බලාපොරොත්තුකින් වෙත්නම් ඒ සියලු දෙනාද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් වාදනය අරගෙන පැන් වඩමින් අපි පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වර්තං යතං දින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පිනතුන් හැම දිනාටම දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයේ සලසා දෙත්වා. සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් හොඳින් රැක දෙත්වා. විශේෂයෙන් දේශානි නෝනගේ දයාබර මෑණියන් ඇතුළු ඒ හැම දිනාටම දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයේ සලසේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දිය. එත්තාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දිය. එත්තාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දිය. හොඳයි, මේ පිනතුණුගේ පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණේ මේ ස්වාමීන් වහන්සේලගේ වැඩමවීම හේතුවෙන්. එනිසා නැවතත් අපේ කරුණානන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේම උපගුත්ත හාමුදුර ඇතුළු මේ ස්වාමීන් වහන්සේලට අපි ආශිර්වාද කරනවා, පින් දෙනවා. ඉතින් උන්වහන්සේලා මෙහෙර විහාරස්ථාන සිදු කරමින් ඒවට අනුග්‍රහ කරමින් දායකයන්ට ධර්ම දේශනා ආදී සිදු කරමින් වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා ශාසනයට ලොකු අනුග්‍රහයක් කරන හාමුදුරුවෝ මේ බංගලදේශ ස්වාමීන් වහන්සේලා. නමුත් උන්වහන්සේලා හුඟ නමකට සිංහල හොඳට පුළුවන්. උන්වහන්සේලා ශ්‍රී ලංකාවේ කාලයක් වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා. ඉතින් අපේ උපගුප්ත හාමුදුරුවොත් සෙන් බැනෑනුව වලින්දල වැඩම කළා. ඉතින් උන්වහන්සේත් ළඟදී අලුත් පන්සලකට වැඩම කළා. ලස්සන පන්සලක් මේ දවස්වල විවෘත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මේ හාමුදුරන්ලා පොඩි හාමුදුරු විදියට හිටියට ලොකු සේවයක් කරන හාමුදුරුවෝ. ඉතින් මේ උපගුප්ත හාමුදුරුවෝ ශ්‍රී ලංකාවේ ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවේ විශේෂයේදී උපාධියක් කළා. ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් ලැබූ සායනහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේලා හැම දිනටම අපි ආශිර්වාද කරනවා. වඩා වඩාත් උන්වහන්සේලාගේ ශාසනික කටයුතු හොඳින් සිදු කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ උතුම් පින්කමලානි සංසයෙන් ඔබ හැම දිනටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, නැවතත් ස්වාමීන් වහන්සේලා සෙත් ගහතා ප්‍රකාශ කරමින් ඔබට ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිංජතු.